بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الحمد لله الذي أنزل على عبده الكتاب ولم يجعل له عوجا قيما لينذر بأسا شديدا من لدنه ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا حسنا ماكثين فيه أبدا وينذر الذين قالوا اتخذ الله ولدا ما لهم به من علم ولا لآبائهم كبرت كلمة تخرج من أفواههم ඉන් යකූලුන ඉල්ලා කදිබා සියලු ප්‍රශංසා අල්ලාහටමය. ඔහු තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. ඔහු එහි කිසිම විකෘති බවක් නොතැබුවේය. ප්‍රතික්ෂේප කරන අයට ඔහුගේ දැඩි දඩුවම ගැන අනතුරු ඇඟවීම පිණිසද යහකම් කරන විශ්වාසකයින්ට ඔවුන්ට ඉස්තරම් ආනිශංස තිබෙන්නේයයි සුභාරංචි දෙනු පිණිසද එහි සියලු දෑ ඍජු ලෙස කෙලින් පවසයි. ඔවුහු එහි ආනිශංස සදාකල් භුක්ති විඳිති. තවද අල්ලාහ් පුතෙකු ගත්තේ යයි පවසන අයට අවවාද කරනු පිණිසද ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට හෝ ඒ කීම ගැන කිසිම දැනුමක් නැත. ඉතා නපුරුය ඔවුන්ගේ මුවින් පිටවන වදන. ඔවුහු බොරුවක් මිස නොකියති. فلعلك باخع نفسك على آثارهم إن لم يؤمنوا بهذا الحديث أسفا إنا جعلنا ما على الأرض زينة لها لنبلوهم أيهم أحسن عملا وإنا لجاعلون ما عليها صعيدا جرزا أم حسبت أن أصحاب الكهف والرقيم كانوا من آياتنا عجبا إذ أوى الفتية إلى الكهف فقالوا ربنا آتنا من لدنك رحمة وهيئ لنا من أمرنا رشدا فضربنا على آذانهم في الكهف سنين عددا ثم بعثناهم لنعلم أي الحزبين أحصى لما لبثوا أمدا نبي محمد اون مما پانی ویدے انام قرآن وشواس نکران انام اون وینوین اتم ویت نوبا شوکے نوبتم හිංසා කළේ වන්නේය. ඔවුන් අතුරින් කවරෙකු යහකම් කිරීමෙහි ඉතා හොඳ දැයි අප ඔවුන් පරීක්ෂා කිරීම පිණිස සැබවින්ම අපි මහ පොළොවෙහි ඇති සියලු දෑ ඊට අලංකාරය කළෙමු. තවද අවසානයේදී එහි ඇති සියලු දෑ මුඩු තැනි තලාවක් බවට සැබවින්ම අපි පත් කරන්නෙමු. ගල් ගුහාවේ නිදන්නන් වූ සහයකින් සෙල්ලිපි දරන්නන්ද අපගේ අරුම පුදුම සංඥායයි නබි මුහම්මද් නුඹ සලකනවාද? තරුණයින් කීප දෙනා ගල් ගුහාවෙහි ආරක්ෂාව පතා රැඳී සිටි අවස්ථාවේදී අපගේ පරමාධිපති ආනනි අපට ඔබගේ දයාව දෙනු මැනව. තවද අපේ දුෂ්කරතාවෙන් ගොඩ ඒමට අපගේ තත්වයෙන් අපට නිවැරදි මඟ පෙන්වනු මැනවයි ඔවුහු කීහ. එවිට අපි ගුහාවෙහි අවුරුදු ගණනාවක් ඔවුන්ගේ කන් මත හස්මුදු එබුවෙමු. එනම් ඔවුන් නින්දට පත් කළෙමු. පසුව දෙපක්ෂයෙන් කවරෙකු ඔවුන් එහි සිටි කාලය ගැන ඉතා හොඳින් ගණනය කළේ දැයි අප දැනගනු පිණිස අපි ඔවුන් පිබිදුවෙමු. نحن نقص عليك نبأهم بالحق إنهم فتية آمنوا بربهم وزدناهم هدى وربطنا على قلوبهم إذ قاموا فقالوا ربنا رب السماوات والأرض فقالوا ربنا رب السماوات والأرض لن ندعو من دونه إلها لقد قلنا إذا شططا هؤلاء قومنا اتخذوا من دونه آلهة لولا يأتون عليهم بسلطان بين فمن أظلم ممن افترى على الله كذبا අපි නුඹට ඔවුන්ගේ වෘතාන්තය සත්‍යයෙන් පවසන්නෙමු. සැබවින්ම ඔවුහු තම පරමාධිපති කෙරෙහි විශ්වාසය තැබූ තරුණයෝය. තවද අපි ඔවුන්ට යහමඟ වර්ධනය කළෙමු. තවද ඔවුන් නැගිට සිට අපගේ පරමාධිපති අහස්වල සහ මහා පොළොවේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් කිසිම දෙවියෙකුට අපි ආයාචනා නොකරන්නේමය. අප එසේ කරත්නම් එය අපි ඉතාමත්ම අනිසි කතාව කීවාහුමයයි ඔවුන් කී විට අපි ඔවුන්ගේ සිත් සවිමත් කළෙමු. මේ අපේ ජනයා ඔහු හැර වෙනත් දෙවිවරුන් ගතහ. ඔවුන් දෙවියන් වශයෙන් සනාත කිරීමට පැහැදිලි අනබලයක් නොගෙනෙන්නේ මන්ද? අල්ලාහ ගැන බොරු ගොතන්නෙකුට වඩා අපරාධකරුවා වන්නේ කවුරුද? وإذ اعتزلتموهم وما يعبدون إلا الله فأووا إلى الكهف ينشر لكم ربكم من رحمته ويهيئ لكم من أمركم مرفقا وترى الشمس إذا طلعت تزاور عن كهفهم ذات اليمين وإذا غربت تقرضهم ذات الشمال وهم في فجوة منه ذلك من آيات الله من يهدي الله فهو المهتد ومن يضلل فلن تجد له وليا مرشدا නුබලා ඔවුන්ගෙන්ද අල්ලාහ හැර ඔවුන් පුදන දෑවෙතින්ද ඉවත් වූ නිසා දයාලුභාවයෙන් නුබලාට පතුරවන්නේය. තවද නුබලාගේ සෑම කටයුත්තක්ම නුබලාට ලෙහෙසි පහසු කරන්නේය. ගල් ගුහා වෙහි සිටි ඔවුන් දෙස නුඹ බැලුවෙහිනම් හිරු උදා වූ විට එය ඔවුන්ගේ ගල් ගුහාවෙන් බැහැරව දකුණු දෙසට නැඹුරු වීමත් එය අවරට යන විට එය ඔවුන් මගහැර ගල් ගුහාව තුල වමට නැඹුරු වන බවත් නුඹ දකිනු ඇත. ඔව්හු එහි විශාල ඉඩකඩ ඇති තැනක වැතිර සිටියහ. මෙය අල්ලාහගේ සංඥාවලින් එකකි. අල්ලාහ යමෙකුට නිවැරදි මඟ පෙන්වන්නේ නම් ඔහු යැයි යහමඟ ලබන්නා. ඔහු යමෙකු නොමග යවන්නේ නම් ඔහුට මඟ පෙන්වන කිසිම උදව්කරුවෙකු නුඹ නොදකින්නේහිය. وتحسبهم أيقاظا وهم رقود ونقلبهم ذات اليمين وذات الشمال وكلبهم باسط ذراعيه بالوصيد لو اطلعت عليهم لوليت منهم فرارا ولملئت منهم رعبا وكذلك بعثناهم ليتساءلوا بينهم قال قائل منهم كم لبثتم قالوا لبثنا يوما أو بعض يوم قالوا ربكم أعلم بما لبثتم فبعثوا أحدكم بورقكم هذه إلى المدينة فلينظر أيها أزكى طعاما فليأتكم برزق منه وليتلطف ولا يشعرن بكم أحدا إنهم إن يظهروا عليكم يرجموكم أو يعيدوكم في ملتهم ولن تفلحوا إذا أبدا නුඹ ඔවුන් දුටුවෙහිනම් ඔවුන් අවදියෙන් සිටින්නේ යැයි නුඹ සිතනු ඇත. නමුත් සැබවින්ම ඔවුන් නින්දෙහිය. තවද අපි ඔවුන් දකුණටත් වමටත් පෙරළුවෙමු. ඔවුන්ගේ සුනකයාද ඔහුගේ පෙර පාද දෙක විදහාගෙන එලිපත මත ඌයේය. නුඹ ඔවුන් දෙස බැලුවෙහිනම් බියපත්ව වේගයෙන් ඔවුන්ගෙන් පලා යනු ඇත. තවද ඔවුන් නිසා නුඹ බීතියෙන් පිරියම් වෙත. එසේම ඔවුන් තම පුදුමාකාර අත්දැකීම් ගැන තමන් අතර එකිනෙකාගෙන් විමසීම පිණිස එම විශ්මය ජනක තත්වයෙන් ඔවුන් අපි නැවත අවදි කළෙමු. ඔවුන් අතුරින් කතා කළ කෙනෙක් නුඹලා කොපමණ කාලයක් මේ තත්වයෙන් සිටියාදැයි කීවේය. දවසක් හෝ දවසකින් කොටසක් අපි මේ තත්වයෙන් සිටියා විය හැකිය. ඔවුහු ප්‍රකාශ කළහ. නුඹලා මේ තත්වයෙන් කොපමණ කලක් සිටියේදැයි නුඹලාගේ පරමාධිපති ඉතා මැනවින් දනී. තවද නුඹලාගේ මෙම රිදී කාසි සමග නුඹලාගෙන් කෙනෙකු නගරයට යවනු. ඔහු කුමන ආහාර හොඳදැයි දැන නුඹලාට එයින් බොජුන්ගෙන ඒම පිණිස. තවද ඔහු ප්‍රවේශමින් හැසිරිය යුතුය. ඔහු නුඹලා ගැන කිසිවෙකුට නොහැඟවිය යුතුයයිද ඔහු පවසා සිටියහ. මක් නිසාදයත් ඔවුන් නුබලා අභිබවා යාමට සමත් වුණානම් ඔවුන් නුබලාට ගල් ගසා මරන්නට පුළුවන්. එසේ නැත්නම් ඔවුන්ගේ ඇදහිල්ල එනම් ආගමට නුබලා නැවත හරවන්නට පුළුවන්. එසේ වීනම් නුබලා කිසිම දාක ජය නොලවන්නෝමය. وكذلك أعثرنا عليهم ليعلموا أن وعد الله حق وأن الساعة لا ريب فيها إذ يتنازعون بينهم أمرهم فقالوا بنوا عليهم بنيانا ربهم أعلم بهم قال الذين غلبوا على أمرهم لنتخذن عليهم مسجدا سيقولون ثلاثة رابعهم كلبهم ويقولون خمسة سادسهم كلبهم رجما بالغيب ويقولون سبعة وثامنهم كلبهم قُلْ رَبِّي أَعْلَمُ بِعِدَّتِهِمْ مَا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِمْ مِنْهُمْ أَحَدًا الله جي پورندو ساتي باوات سببين ما الساعت انام اوسان مهت الابي مگن සැකයක් නැති බවත් ඔවුන් දැනගත යුතු වන පරිදි මෙලෙස අපි ඔවුන්ගේ සිද්ධිය අනාවරණය කළෙමු. ඔවුන්ගේ සිද්ධිය ගැන ඔවුන් අතර තර්ක කළහ. අපි ඔවුන් වටා පවුරක් බඳිමුයිද ඔවුන් ගැන හොඳ හැටි දන්නේ ඔවුන්ගේ පරමාධිපති පමණයයිද ඔවුන්ගෙන් සමහරු කීහ. තවද අපි ඔවුන් වෙනුවෙන් නැමදුම් ස්ථානයක් ගොඩනගමුයි ඔවුන්ගේ සිද්ධියෙහි ජයගත් අය කීහ. ඔවුන් තිදෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනකයායයි සමහරුන් කියනු ඇත. ඔවුන් පස් දෙනෙක් සිටියහ. ඒ අතර ඔවුන්ගෙන් හයවැන්නා ඔවුන්ගේ සුනකයායයි තවත් සමහරු කියනු ඇත. මෙසේ ඔවුහු හුදු නොගැලපෙන අනුමානයන් කීහ. ඔවුන් සත් දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනකයායයි තවත් සමහරෙක් පැවසූහ. ඔවුන්ගේ ගණන ගැන ඉතා මැනවින් දන්නේ මාගේ පරමාධිපතිය. ටික දෙනෙකු මිස ඔවුන් ගැන නොදනී යයි නබි මුහම්මද් පවසව්. එනිසා සුළුවෙන් මිස ඔවුන් ගැන තර්ක නොකරනු. එසේම ඔවුන් ගැන ඔවුන් කිසිවෙකුගෙන් නොවිමසනු. වලා තකූලන්න ලිෂයින් ඉන්නි ෆාඉලුන් ذාලික ගදා إلا أن يشاء الله واذكر ربك إذا نسيت وقل عسى أن يهديني ربي لأقرب من هذا رشدا ولبثوا في كهفهم 300 سنين وازدادوا 9 قل الله أعلم بما لبثوا له غيب السماوات والأرض أبصر به وأسمع ما لهم من دونه من ولي ولا يشرك في حكمه أحدا واتل ما أوحي إليك من كتاب ربك لا مبدل لكلماته ولن تجد من دونه ملتحدا කිසිම දෙයක් ගැන සැබවින්ම මම එය හෙට කරමි නොකියනු. අල්ලාහගේ අභිමතයෙන් තොරව මෙසේ කීමට නුඹට අමතක වුවහොත් නුඹගේ පරමාධිපති සිහිපත් කරනු. තවද මේ ධාර්මිකත්වයෙන් මීට වඩා සමීප දෑකට මාගේ පරමාධිපති මට මඟ පෙන්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි නබි මුහම්මද් කියනු. ඔවුහු තම ගල් ගුහාවෙහි අවුරුදු 300ක් සිටියෝයැයි සමහරෙක් පවසති. තවත් සමහරෙක් ඊට අවුරුදු 9ක් එකතු කරති. ඔවුන් එහි නැවතී සිටි කාල සීමාව අල්ලා පමණක් මැනවින් දනියයි නබි මුහම්මද් කියනු. අහස්වල සහ මහ පොළොවේහි গুপ্ত දෑගෙන දැනීම ඔහුටය. ඔහු කතරම්නම් විශිෂ්ට දකින්නෙක්ද? කතරම්නම් අසන්නෙක්ද? ඔවුන්ට ඔහු හැර කිසිම ආරක්ෂකයෙකු නැත. තවද තමන්ගේ බලාධිපත්‍යය සම්බන්ධයෙන් ඔහු කිසිම කෙනෙකු හවුල් කර නොගනි. නබි මුහම්මද් නුඹගේ පරමාධිපතිගේ ධර්ම ග්‍රන්ථයෙන් නුඹට හෙළිදරව් කරන ලද දෑ හදාරවනු. ඔහුගේ වචන වෙනස් කළ හැකි කිසිවෙකු නැත. තවද නුඹට ඔහු හැර පිරිසරණක් නුඹ නොදකින්නේය. واصبر نفسك مع الذين يدعون ربهم بالغداة والعشي يريدون وجهه ولا تعد عيناك عنهم تريد زينة الحياة الدنيا ولا تطع من أغفلنا قلبه عن ذكرنا واتبع هواه وكان أمره فرطا තවද ඔහුගේ ප්‍රසාදය උදෙසා උදේ සවස ඔවුන්ගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරන අය සමග සිටිමින් නුඹ ඉවසිලිවන්ත වනු. තවද මෙලොව ජීවිතයේ අලංකාරයට කැමති වී ඔවුන් කෙරෙන් නුඹගේ net ඉවත් නොකරනු. තවද අප සිහි කිරීමෙන් ඔහුගේ සිත අප නොසලකිලිමත් කළා වූද ඔහුගේ තෘෂ්ණාව අනුගමනය කළා වූද ඔහුගේ කාර්යයන්හි අන්තයට ගියා වූද අය අනුගමනය නොකරනු. وقل الحق من ربكم فمن شاء فليؤمن ومن شاء فليكفر إنا أعتدنا للظالمين نارا أحاط بهم سرادقها وإن يستغيثوا يغاثوا بماء كالمهل يشوي الوجوه بئس الشراب وساءت مرتفقا إن الذين آمنوا وعملوا الصالحات إنا لا نضيع أجر من أحسن عملا أولئك لهم جنات عدن تجري من تحتهم الأنهار يحلون فيها من أساور من ذهب ويلبسون ثيابا خضرا من سندس واستبرق متكئين فيها على الأرائك نعم الثواب وحسنت مرتفقا مما ستيه نبلاغي پرمادي پتگينيه أبي متأو آية وشواس کرتوا අභිමත වූ අය ප්‍රතික්ෂේප කරත්වා යැයි නබි මුහම්මද් කියනු. මෙය ප්‍රතික්ෂේප කරන අපරාධකාරයින් සඳහා සැබවින්ම අපි නිරා ගින්නක් පිළියෙල කළෙමු. එහි ගිනි දැල් ඔවුන් වට කරගන්නවායට ඔවුන් තද පිපාසයෙන් අස්වැසිල්ලක් සොයන්නේ නම් ඔවුන්ගේ මුහුණු දවාලන ලෝදිය වැනි ජලයක් ඔවුන්ට දෙනු ලැබේ. නරකය එම පානය. තවද නරකය ඔවුන්ගේ නවාතන. විශ්වාස කර දැහැමි කටයුතු කරන අය වෙත්නම් එවැනි යහපත් ක්‍රියා කළ අයගේ තිලින සැබවින්ම අපි නිෂ්ඵල නොකරන්නෙමු. යටින් දිය දහරා ගලා බස්නා ජන්නාත් අදන් හෙවත් ස්වර්ගයන් ඔවුනට තිබේ. එහිදී ඔවුනට රන්වලින් වූ වලලු පළඳවනු ලැබේ. තවද ඔවුහු කොළ පැහැති සලු පිළි සහ ගෙත්තම් කළ ඇඟලුම් පැළඳ රාජාසනයන් මත හාන්සි වී සිටිති. ඒ ඉතාමත් යහපත් ආනිශංසයකි. තවද ඉතා හොඳ නවාතැනකි. وَاضْرِبْ لَهُمْ مَثَلًا رَجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِمْ منه شيئا وفجرنا خلالهما نهرا وكان له ثمر فقال لصاحبه وهو يحاوره أنا أكثر منك مالا وأعز نفرا ودخل جنته وهو ظالم لنفسه قال ما أظن أن تبيد هذه أبدا وما أظن الساعة قائمة ولئن رددت إلى ربي لأجدن خيرا منها منقلبا. نبي محمد ඔවුනට මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව පවසව. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට මිදි උයන් දෙකක් ලබා දුනිම්. තවද ඒ දෙක රට ඉදි ගස් වලින් වට කළෙමු. ඒ දෙක අතර ගොවි ඉඩමක් ද ඇති කළෙමු. එම උයන් දෙකම එහි පළදාව දුන්නේය. ඒන් කිසිවක් අඩු නොවූයේය. තවද ඒ දෙක අතරින් ගංගාවක් ගලා යෑමට සැලස් වූවෙමු. ඔහුට එනම් උයන් හිමියාට පළදාව සරුවිය. මේ සියල්ල ලැබූ ඔහු මා නුඹට වඩා ධනවත්ය. තවද ජන බලයෙන්ද නුඹට වඩා ශ්‍රේෂ්ඨයයිද ඔහු සමග කතාවෙහි යෙදී සිටින විට ඔහුගේ යහළුවාට කීවේය. තවද මෙලෙස ඔහු තමාටම අපරාධ කරගනිමින් ඔහුගේ උයන්ට ඇතුළු විය. මෙය කිසි කලෙක සිඳියාවියයි මම නොසිතන්නෙමි ඔහු කීවේය. තවද අස්සාඅත් එනම් අවසාන මොහොත එළඹේ යයි මම නොසිතන්නෙමි. කෙසේ නමුත් මම මාගේ පරමාධිපති වෙත ආපසු පමුණුවනු ලබන්නේ නම් මීට වඩා උසස් තැනක් මට ලැබේවි යයිද ඔහු කීවේය. قال له صاحبه وهو يحاوره أكفرت بالذي خلقك من تراب ثم من نطفة ثم سواك رجلا لكن هو الله ربي ولا أشرك بربي أحدا. පස් වලිනුත් ඉන්පසු ශුක්‍රාණු බිඳුවෙනුත් නුඹ මවා නුඹ සර්ව සම්පූර්ණ මිනිසෙකු බවට පත් කළ අය නුඹ ප්‍රතික්ෂේප කරන්නේ දැයි ඔහුගේ යහළුවා ඔහු සමග කතාවේදී ඔහුට පැවසුවේය. එනමුත් මා සම්බන්ධයෙන් නම් මාගේ පරමාධිපති අල්ලාහ්වේ මම ඔහුට කිසිවෙකු ආදේශ නොකරමි. ولولا إذ دخلت جنتك قلت ما شاء الله لا قوة إلا بالله إن ترني أنا أقل منك مالا وولدا فعسى ربي أن يؤتيني خيرا من جنتك ويرسل عليها ويرسل عليها حسبانا من السماء فتصبح صعيدا زلقا أو يصبح ماؤها غورا فلن تستطيع له طلبا එසේම නුඹ නුඹේ උයනට ඇතුළු වන විට අල්ලා අභිමත වූ දෑ පමණක් සිදුවේ. අල්ලාගෙන් හැර ශක්තියක් නැතයි නුඹ කිව යුතුව තිබුණා නොවේද? නුඹට වඩා අඩුවෙන් මට ධනය සහ දරුවන් සිටින බව නුඹට පෙනී ගියානම් නුඹගේ උයනට වඩා හොඳ දෙයක් මාගේ පරමාධිපති මට පිරිනමන්නටද? එයට අහසින් විපතක් එවන්නටද? පුළුවනි. එවිට එය නිසරු තැනි තලාවක් බවට පත් වෙන්නට පුළුවන්. නැතහොත් එම උයනේ ජලය මහ පොළොවට සිඳී යන්නට පුළුවන්. එවිට නුඹට කිසිසේත් එය සොයාගත නොහැකි වනු ඇතැයි ඔහුගේ යහළුවා කීවේය. وأحيط بثمره فأصبح يقلب كفيه على ما أنفق فيها وهي خاوية على عروشها ويقول يا ليتني لم أشرك بربي أحدا ولم تكن له فئة ينصرونه من دون الله وما كان منتصرا هنالك الولاية لله الحق هو خير ثوابا وخير عقبا ඔහුගේ සියලුම පළදාව විනාශයෙන් වටලනු ලැබිය. එය එහි පන්දලම් මත පෙරලී තිබෙනු දැක ඒ සඳහා ඔහු වියදම් කළ දෑ ගැන සිතමින් අහෝ මට වූ මහත් විපත මාගේ පරමාධිපති සමග කිසිවෙකු මම ආදේශ නොකළේ නම් යයි කියමින් ඔහුගේ අත් අඹරවන්නට පටන් ගත්තේය. ඔහුට උපකාර කිරීමට අල්ලා හැර පිරිසක් නොවිය. ඔහුටද ආරක්ෂා කරගන්නට නොහැකි විය. එවිටය බලය රැඳී ඇත්තේ සත්‍ය වූ අල්ලා වෙතය. තිලින පිරිනැමීමට ඉතාමත් සුදුසාද, අවසානය මෙහෙයවීමට ඉතාමත් සුදුසාද ඔහු යැයි ඔහු වටහා ගත්තේය. وَاضْرِبْ لَهُمْ مَثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُقْتَدِرًا المال والبنون زينة الحياة الدنيا والباقيات الصالحات خير عند ربك ثوابا وخير أملا ويوم نسير الجبال وترى الأرض بارزة وحشرناهم فلم نغادر منهم أحدا نبي محمد මෙලව ජීවිතයේ උපමාව ඔවුනට පෙන්වනු. අප එය අහසින් පහළ කරන දියවැනිය. එවිට පොළොවෙහි ගස්වැල්ද එය උරාගත්තේය. පසුව එය එනම් ගස්වැල් සුළඟින් ගසාගෙන යන වියලි ඉපනැලි බවට පත්විය. අල්ලා සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. වස්තුවද දරුවන්ද මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. සදාකල් පවතින යහකම් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි පළවිපාකයෙන් ඉතා හොඳය. තවද බලාපොරොත්තුවෙන්ද ඉතා හොඳය. අප කඳු ගමන් කිරීමට සලස්වන දිනේ මහ පොළව මුළුමනින්ම පාළු එලි මහනක් ලෙස නුඹ දකින්න ඇත. තවද අපි ඔවුන් සියලු දෙනා එක් රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගින් කිසිම කෙනෙකු අපි අත් නොහරින්නෙමු. وعرضوا على ربك صفا لقد جئتمونا كما خلقناكم أول مرة بل زعمتم ألن نجعل لكم موعدا ووضع الكتاب فترى المجرمين مشفقين مما فيه ويقولون يا ويلتنا ويقولون يا ويلتنا ما لهذا الكتاب لا يغادر صغيرة ولا كبيرة لا يغادر صغيرة ولا كبيرة إلا أحصاها ووجدوا ما عملوا حاضرا ولا يظلم ربك أحدا تابد أوه නොබගේ පරමාධිපති ඉදිරියේහි පෙළගස්වනු ලැබితి එවිට මුල් වරට අප නොබලා මැවූසේම නොබලා අප වෙතට සැබවින්ම පැමිණ සිටිති නමුත් අප නොබලාට ප්‍රතිඥත වේලාවක් නියම කළේ නැතයි නොබලා සිටුවේ යයි ඔවුන්ට කියනු ලැබේ අනතුරුව ක්‍රියා වාර්තා පොත ඔවුන් ඉදිරියේහි තබනු ලැබේ එවිට අපරාධකාරයින් එහි සටහන් වී ඇති දෑ ගැන බීතියට පත්වන බව නුඹ දකින්නේය. අහෝ අපේ විනාශය. මෙය මොන විදියේ පොතක්ද? ලොකු කුඩා සෑම ක්‍රියාවක්ම අතහැර නැත. එය සටහන් කරනු මිස යැයි ඔවුහු කියති. තවද ඔවුන් කළ සියල්ල ප්‍රත්‍යක්ෂ ලෙස ඔවුහු දකින්නේය. නුඹගේ පරමාධිපති කිසිවෙකුට අපරාධ නොකරන්නේය. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِنْ دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ بئس للظالمين بدلا ما أشهدتهم خلق السماوات والأرض ولا خلق أنفسهم وما كنت متخذ المضلين عضدا ويوم يقول نادوا شركائي الذين زعمتم فدعوهم فلم يستجيبوا لهم فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُمْ مَوْبِقًا وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُمْ مُوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا مِيَدَ سِحِبَتْ كَرَاو آدم تَسُجُودْ كَرَانَّي مَلَكْ وَرُنْتَا پِي كِيْوِمُ එවිට ඔවුහු සුජූද් කළහ නමුත් ඉබිලිස් හැර ඔහු ජින්නුන්ගෙන් කෙනෙක් විය එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගේ අනට අකීකරු විය නුඹලා මා හැර නුඹලාට සතුරුව සිටින ඔහු සහ ඔහුගේ පරපුර නුඹලාගේ ආරක්ෂකයන් බවට පත් කරගන්නෙහිද අපරාධකාරයින්ගේ හිලව්ව නපුරුය අහස් සහ මහ පොළව මැවීමෙහිද ඔවුන් මැවීමෙහිද මම ඔවුන් සාක්ෂි නොකළෙමි. තවද සෙස්සන් නොමග යවන අය උදව්කරුවන් ලෙස මම නොගනිමි. මාගේ කොටස්කරුවන් යයි නොබලා සැලකූ අය කැඳවනුයි එම කියාමත් දිනේ ඔහු කියයි. එවිට ඔවුහු ඔවුන් කැඳවති. නමුත් ඔවුහු ඔවුනට පිළිතුරු නොදෙති. ඔවුන්ගේ උදව්වට නොඇති. තවද අපි ඔවුන් අතර විනාශයේ ආගාධයක් ඇති කරන්නෙමු. තවද එවිට අපරාධ කරවෝ निराගින්න දකිදී සැබවින්ම ඔවුහු එතුලට වැටෙනු ඇතැයි පෙර නිමිති දකිදී තවද ඒ මිදීමක් ඔවුහු නොදකින්නෝය වලකද් සරෆ්නා ෆී හාදල් කුර්ආන් ලින් නාස් මින් කුල්ලි මතල් වකානල් ඉන්සාන් අක්තර ෂයින් ජදලා وما منع الناس أن يؤمنوا إذ جاءهم الهدى ويستغفروا ربهم ويستغفروا ربهم إلا أن تأتيهم سنة الأولين أو يأتيهم العذاب قبلا وما نرسل المرسلين إلا مبشرين ومنذرين ويجادل الذين كفروا بالباطل ليدحضوا به الحق واتخذوا آياتي وما أنذروا هزوا අපි මෙම කුර්ආන්හි එනම් දහම් පණිවිඩය සියලු උපමාවන්ගෙන් ජනයාට සවිස්තර කළෙමු. එහෙත් මිනිසා ස්වභාවයෙන් වැඩි වශයෙන් විවාදශීලීය. ඔවුන් වෙත යහමඟ පැමිණි විට ඔවුන් එය විශ්වාස කිරීමෙන්ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව ඉල්ලීමෙන්ද පැරැන්නන්ට අල්ලාහ්ගෙන් වූ ඉරනම ඔවුන්ට පැමිණීම හෝ දඩුවම ඔවුන් අභිමුඛ බලාපොරොත්තු වීමද මිස ජනයා නොවැළක් වූවෝය. සුභාරංචි පවසන්නන් හා අවවාද කරන්නන් වශයෙන් මිස අපි රසූල්වරුන් නොඑව්වෙමු. නමුත් ප්‍රතික්ෂේප කරන්නෝ එමගින් සත්‍ය පරාජය කිරීම පිණිස අසත්‍යයෙන් විවාද කරති. තවද ඔවුහු මගේ සංඥාවන්ද එයින් ඔවුනට අනතුරු අඟවන දෑද සරදමක් ලෙස ගනිති. ومن أظلم ممن ذكر بآيات ربه فأعرض عنها ونسي ما قدمت يداه إنا جعلنا على قلوبهم أكنة أن يفقهوه وفي آذانهم وقرا وإن تدعهم إلى الهدى فلن يهتدوا إذا أبدا وربك الغفور ذو الرحمة لو يؤاخذهم بما كسبوا لعجل لهم العذاب بل لهم موعد لن يجدوا من دونه موئلا وتلك القرى أهلكناهم لما ظلموا وجعلنا لمهلكهم موعدا تم පරමාධිපතිගේ ආයාත් හදාරවනු ලැබ එය නොසලකා හැර තවද තම අත්වලින් කරන ලද පව්කම් අමතක කළ අයට වඩා අපරාධකරු කවරහුද? තවද ඔවුන් එය අවබෝධ නොකර ගන්නා ලෙස සැබවින්ම අපි ඔවුන්ගේ සිත්හි වහන්තරාද කන්හි බිහිදි බවද ඇති කළෙමු. නුඹ ඔවුන් යහමගට ඇරයුම් කළත් ඔවුහු කිසි කලෙක යහමග නොවන්නෝය. නුඹගේ පරමාධිපති පරම ක්ෂමාශීලීය දයාලුවන්තය. ඔවුන් සපයාගත් දැයින් ඔහු ඔවුන් හසු කරන්නේ නම් සැබවින්ම ඔහු ඔවුනට දඩුවම් ඉක්මන් කරන්නේය. නමුත් එය ඉටු කිරීම සඳහා ඔවුනට ප්‍රතිඥිත කාලයක් ඇත. ඔවුහු එයින් කිසිම කලෙක මිදීමක් නොලබන්නෝය. මෙම නගරයන් එනම් නගර වැසියන් ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන් විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාලයක් තීන්දු කළෙමු. وَإِذْ قَالَ مُوسَى لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّى أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَذَا نَصَبًا දෙමුහුද එක්වන තැනට පැමිණෙනතුරු හෝ මාගේ ගමනෙහි වසර ගණනාවක් ගත කරනතුරු හෝ මාගේ ගමන මම නොනවත්වන්නෙමි. මූසා ඔහුගේ සේවකයාට කී බව සිහියට නගනු. ඔවුන් දෙදෙනා ඒ දෙක එක්වන ස්ථානයට පැමිණි විට ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක වූහ. තවද ඌ උමගක් දිගේ යන්නාසේ මුහුද වෙත උගේ මග පාදාගත්තේය. ඔවුන් දෙදෙනා එය පසු කරගේ විට සැබවින්ම අපි අපේ ගමනින් වෙහෙසට පත්වීමු. අපේ අලුයම් භෝජනය දෙනුයි. ඔහු මූසා ඔහුගේ සේවකයාට කීවේය. قال أرأيت إذ أوينا إلى الصخرة فإني نسيت الحوت وما أنسانيه إلا الشيطان أن أذكره واتخذ سبيله في البحر عجبا قال ذلك ما كنا نبغي فارتدا على آثارهما قصصا فوجدا عبدا من عبادنا آتيناه رحمة من عندنا وعلمناه من لدنا علما. ඔබ නොදුටුවේද? අප පර්වතයෙහි ආවරණය ගත් කලෙහි සැබවින්ම මට මත්සයා අමතක විය. තවද ඔබට ඒ ගැන මතක් කිරීම මට අමතක කළේ ෂයිතන් මිස නොවේ. ඌ පුදුමාකාර අන්දමින් මොහුදෙහි උගේ ගමන් මඟ ගත්තේයයි ඔහු එනම් සේවකයා මූසාට කීවේය. එවිට සැබවින්ම අප සොයමින් සිටි දේ මෙයයි මූසා කීවේය. ඒ අනුව තම පා සටහන් පිරික්සමින් ඔවුන් දෙදෙනා ආපසු ගියහ. ඔහුට අපගෙන් වූ දයාව අප පිරිනැමූ සහ අපගෙන් වූ ඥානය අප ඔහුට හැදෑරුවා වූ අපගේ ගැත්තන් අතුරින් ගැත්තෙකු එවිට ඔවුන් දෙදෙනාට මුණගැසින. قال له موسى هل أتبعك على أن تعلمني مما علمت رشدا قال إنك لن تستطيع معي صبرا وكيف تصبر على ما لم تحط به خبرا قال ستجدني إن شاء الله صابرا ولا أعصي لك أمرا قال فإن اتبعتني فلا تسألني عن شيء حتى උහ්දිස ලක මින්හු ذික්රා. නුඹට උගන්වනු ලැබූ යහදෙයින් මටද නුඹ උගන්වනු පිණිස මම නුඹ අනුගමනය කරන්නෙම් දැයි මූසා ඔහුට කීවේය. එවිට ඔහු සැබවින්ම මා සමග ඉවසීමට නුඹට ශක්තිය නැතයි මූසාට පවසා සිටියහ. තවද නුඹ වටහා නොගත් දෑගෙන නුඹ කෙසේනම් ඉවසන්නේහි දැයිද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. අල්ලා අභිමත වූයේ නම් ඉවසිලිවන්තයෙකු ලෙසද කිසිම කරුණකදී නුඹට අකීකරු නොවන්නෙකු ලෙසද නුඹ මා දකින්නේහියයි නැවත ඔහු මූසා කීවේය. මූසා නුඹ මා අනුගමනය කරන්නෙහි නම් ඒ ගැන නුඹට මා කියනතුරු කිසිම දෙයක් ගැන නුඹ මගෙන් ප්‍රශ්න නොකරනුයි ඔහු එනම් එම ගැත්තා කීවේය. فانطلقا حتى إذا ركبا في السفينة خرقها قال أخرقتها لتغرق أهلها لقد جئت شيئا إمرا قال ألم أقل إنك لن تستطيع معي صبرا قال لا تؤاخذني بما نسيت ولا ترهقني من أمري عسرا فانطلقا حتى حتى إذا لقيا غلاما فقتله قال أقتلت نفسا زكية بغير نفس لقد جئت شيئا نكرا إن پسو اون ددنا غمنه يدناه اون ددنا نوكت غدوويت اوهو එය සිඳුරු කලේය. එහි සිටි අය ගිල්වීමටද නුඹ එය සිඳුරු කලේ. සැබවින්ම බිහිසුණු දෙයක් නුඹ කලේයයි මූසා ඔහුට පවසා සිටියේය. සැබවින්ම නුඹට මා සමග ඉවසීමට නොහැකියයි මා කීවා නොවේදයි ඔහු එම ගැත්තා මූසාට. මාගේ අමතක වීම ගැන නුඹ මට දොස් නොපවරනු. තවද මාගේ කාර්යයෙහි මට අසීරු නොකරනුයි ඔහු මූසා කීවේය. පසුව ඔවුන් දෙදෙනා ගමන් කළහ. ඔවුන් දෙදෙනාට දරුවෙකු මුණ ගැසුණු විට හෙතෙම ඔහු මරා දැමුවේය. කිසිවෙකු නොමැරූ අහිංසක පුද්ගලයෙකු නුඹ මරා දැමුවාදැයි සැබවින්ම මෙවැනි දරුණු දෙයක් නුඹ කළේයයිද මූසා නැවත ඔහුට පවසා සිටියේය. قال ألم أقل لك إنك لن تستطيع معي صبرا قال إن سألتك عن شيء بعدها فلا تصاحبني قد بلغت من لدني عذرا فانطلقا حتى إذا أتيا أهل قرية استطعما أهلها فأبوا أن يضيفوهما فوجدا فيها جدارا يريد أن ينقض فأقامه قال لو شئت لاتخذت عليه أجرا نيت وشينما نوبت ما سمغ إيوسيمت نوهكي باب ما نوبت كيوا نوويداي يما جتا نوت موسى پرکاشكلا سيتيه මින් පසුව මා නුඹෙන් කිසිවක් ඇසුවොත් නුඹ මා සමග සම්බන්ධකම් නොපවත්වව. සැබවින්ම මගෙන් සමාවට කරුණා නුඹට ඉදිරිපත් වී යයි ඔහු මූසා කීවේය. පසුව ඔවුන් දෙදෙනා ගමනෙහි යෙදුනාහ. ඔවුන් දෙදෙනා එක් නගරයක ජනතාවක් වෙත පැමිණි කලෙහි එම ජනතාවගෙන් කෑමට දෙයක් ඔවුන් දෙදෙනා ඉල්ලූහ. එවිට ඔවුහු ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ප්‍රතික්ෂේප කළහ. එවිට එහි කඩා වැටෙන්නට ආසන්න බිත්තියක් ඔවුන් දෙදෙනා දුටුහ. ඔහු ඒ කිලින් කළේය. එවිට මූසා නුඹ සිතුවා නම් ඒට කුලියක් ලබාගත හැකිව තිබුණායයි එම ගැත්තාට පවසා සිටියේය. قال هذا فراق بيني وبينك سأنبئك بتأويل ما لم تستطع عليه صبرا أما السفينة فكانت لمساكين يعملون في البحر فأردت أن أعيبها وكان وراءهم ملك يأخذ كل سفينة غصبا وأما الغلام فكان أبواه مؤمنين فخشينا أن يرهقهما طغيانا وكفرا فأردنا أن يبدلهما ربهما خيرا منه زكاة وأقرب رحما පසුවේම ගැත්තා මෙය මාත් නුඹත් වෙන් විය යුතු අවස්ථාවයි. නුඹට ඉවසිය නොහැකි වූ දෑෙහි විස්තර මම නුඹට පවසන්නමියයි. ඔහු එනම් එම ගැත්තා පවසා සිටියේය. නැවගෙන සලකන විට එය මුහුදේ වෙහෙස මහන්සි වී වැඩ කරන දුප්පතුන්ට අයත් නැවක් විය. එය තව දුර යන විට පළුදු නැති සියලු නැව් බලහත්කාරයෙන් පවරා ගන්නා රජෙකු ඔවුන් පෙරටුව සිටින නිසා මම එය පළුදු කරන්නට සිටුවෙමි. තවද දරුවා ගැන සලකන විට ඔහුගේ දෙමාපියන් විශ්වාසවන්තයින්ය. ඔහු සීමාව ඉක්මවීමෙන්ද කුෆර්නම් ප්‍රතික්ෂේප භාවයෙන්ද ඒ දෙදෙනා අසීරු තත්වයට පත් කරાવી යයි අපි බිය වීමු. එහෙයින් ඔවුන් දෙදෙනාගේ පරමාධිපති හැසිරීමෙන් ඔහුට වඩා යහපත් වූද වඩාත් ආදරවන්ත වූද කෙනෙකු ඔහු වෙනුවට ඔවුන් දෙදෙනාට ලබා දෙනු ඇතැයි අපි අදහස් කළෙමු. وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنْزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فأراد ربك أن يبلغا أشدهما ويستخرجا كنزهما رحمة من ربك وما فعلته عن أمري ذلك تأويل ما لم تسطع عليه صبرا اسم بيتي اگن سالکن بيتا එය නගරයේ වෙසෙන අනාථ දරුවන් දෙදෙනෙකුට අයත් විය. ඒ යට ඔවුන් දෙදෙනා වෙනුවෙන් නිධානයක් විය. ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියෙක් විය. ඔවුන් දෙදෙනා වැඩිවියට පත්ව ඔවුන් දෙදෙනාට අයත් නිධානය ඔවුන් දෙදෙනා විසින් මතු කර ගන්නට නුඹගේ පරමාධිපතිගේ අභිමතය විය. මේ සියල්ල නුඹගේ පරමාධිපතිගේ දයාලුභාවය නිසාය. මේවා මාගේ කැමැත්ත අනුව මම නොකළෙමි. මේ නුඹට ඉවසා සිටිය නොහැකි වූ දෑෙහි විස්තරයයි ඔහු මූසාට කිවේය. ويسألونك عن ذي القرنين قل سأتلو عليكم منه ذكرا إنا مكنا له في الأرض وآتيناه من كل شيء سببا فأتبع سببا حتى إذا بلغ مغرب الشمس وجدها تغرب في عين حمئة ووجد عندها قوما قلنا يا ذا القرنين إما أن تعذب وإما أن تتخذ فيهم حسنا තවද නබි මුහම්මද් ඔව්හු ذුල්කර්නයින් ගැන නුඹෙන් විමසති. මම ඔහු ගැන නුඹලාට විස්තරයක් කරන්නෙමි යයි පවසව. සැබවින්ම අපි ඔහුට භූමියේහි ආධිපත්‍ය දුනිමු. තවද අපි ඔහුට සියල්ල සඳහා විදි සහ මඟ පාදා දුනිමු. එනිසා ඔහු විදි සහ මඟ අනුගමනය කළේය. ඔහු හිරු බසින තැනට පැමිණි කලෙහි එය අඳුරු මුහුදු ජලයෙහි ගිලෙනු දුටුවේය. තවද එහි එක්තරා ජන සමූහයක් ඔහු දුටුවේය. ඕ ذුල්කර්නයින්, ඔවුනට දඩුවම් කරව. නැතහොත් ඔවුනට කරුණාව පෙන්වව් යයි අපි කීවෙමු. قال أما من ظلم فسوف نعذبه ثم يرد إلى ربه فيعذبه عذابا نكرا وأما من آمن وعمل صالحا فله جزاء الحسنى وسنقول له من أمرنا يسرا ثم أتبع سببا حتى إذا بلغ مطلع الشمس وجدها تطلع على قوم لم نجعل لهم من دونها سترا كذلك وقد أحطنا بما لديه خبرا අපරාද කරන්නවුන් ගැන නම් අපි ඔවුන්ට දඬුවම් කරන්නෙමු. පසුව ඔහු ඔහුගේ පරමාධිපති වෙත ආපසු ගෙන යනු ලබන්නේය. එවිට ඔහු බිහිසුණු ලෙසින් ඔහුට දඬුවම් කරනු ඇතැයි ඔහු එනම් සුල්කර්ණයින් කීවේය. තවද විශ්වාස කර දැහැමි කටයුතු කරන්නන්ට නම් ඔහුට යහපල විපාක ඇත. තවද අපගේ අණ අණුව ඔහුගේ කාර්යය පහසු කරනු ලබන්නේ යයිද ඔහු කිවේය. ඉන්පසුව ඔහු විදි සහ මග අනුගමනය කළේය. ඔහු හිරු උදාවන සීමාවට පැමිණි කලෙහි අපි ඔවුන්ට එයින් ආවරණයක් නොකළ ජන සමාජයකට එය උදාවනු ඔහු දුටුවේය. ඔවුන්ගේ තත්වය එලෙසය. තවද ඔහු එනම් සුල්කර්ණයින් සතුව තිබූ සෑම දෙයක්ම අපි හොඳාකාරව දැන සිටිමු. ثم أتبع سببا حتى إذا بلغ بين السدين وجد من دونهما قوما لا يكادون يفقهون قولا قالوا يا ذا القرنين إن يأجوج ومأجوج مفسدون في الأرض فهل نجعل لك خرجا على أن تجعل بيننا وبينهم سدا قال ما مكنني فيه ربي خير فأعينوني بقوة أجعل بينكم وبينهم ردما آتوني زبر الحديد حتى إذا ساوى بين الصدفين قال انفخوا حتى إذا جعله نارا قال آتوني أفرغ عليه قطرا فما استطاعوا أن يظهروه وما استطاعوا له نقبا قال هذا رحمة من ربي فإذا جاء وعد ربي جعله دكا وكان وعد ربي حقا ඉන්පසුව ඔහු විදි සහ මග අනුගමනය කළේය. පසුව ඔහු කඳු දෙක අතරට පැමිණි කලෙහි කිසිම කතාවක් තේරුම් ගන්නට නොහැකි ජන සමාජයක් ඒ දෙක අතර ඔහු දුටුවේය. ඕ සුල්කර්ණයින්, සැබවින්ම යජූජ්ද මජූජ්ද භූමියෙහි ආරවුල් ඇති කරති. එනිසා අප අතරත් ඔවුන් අතරත් ආරක්ෂක පවුරක් ඇති කිරීමට අප නුඹට ප්‍රදානයක් කළ යුතු දැයි ඔවුහු පවසා සිටියහ. මාගේ පරමාධිපති මට පවරා ඇති දේවල් නුඹලාගේ ප්‍රදානයට වඩා හොඳය. එනිසා නුඹලා ශ්‍රම ශක්තියෙන් මට උදව් කරව. මම නුඹලා අතරත් ඔවුන් අතරත් බාධකයක් ඇති කරන්නෙමි යයි ඔහු සුල්කර්ණයින් එම ජනයාට පවසා සිටියහ. මා වෙත යකඩ කුට්ටි ගෙන එනුයි ඔහු කීවේය. ඔහු කඳු දෙක අතර පරතරය පිරවූ කලෙහි නුඹලා මයිනහම් මගින් පිඹිනුයි කිවේය. ඔහු ඒ පිඹ ගිනියම් කළ කලෙහි ඒ මත වත් කරනු පිණිස මා වෙත උණු කළ තඹගෙන එනුයි සුල්කර්ණයින් පවසා සිටියේය. මෙය මොන විදියේ බාධකයක් වීද යත් එය උඩින් නගින්නට ඔවුනට එනම් යජූජ් මජූජ් වරුන්ට ශක්තියක් නොලැබූහ. තවද එය සිඳුරු කරන්නටද ඔවුහු ශක්තිමත් නොවූහ. මෙය මාගේ පරමාධිපතිගේ දයාලුභාවයකි. මාගේ පරමාධිපතිගේ පොරොන්දුව ඉටු කරන අවස්ථාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරාවි. මාගේ පරමාධිපතිගේ පොරොන්දුව සත්‍ය වේ යයි සුල්කර්ණේන් එම ජනයාට පවසා සිටියේය. وتركنا بعضهم يومئذ يموج في بعض ونفخ في الصور فجمعناهم جمعا وعرضنا جهنم يومئذ للكافرين عرضا الذين كانت أعينهم في غطاء عن ذكري وكانوا لا يستطيعون سمعا. And on that day we shall let some of them surge against others, and the trumpet will be blown. Then we shall gather them together in one gathering. On that day we shall present hell to the disbelievers, plain to view. Those whose eyes were hoodwinked from my reminder and who could not bear to hear. أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَن يَتَّخِذُوا عِبَادِي مِن دُونِي أَوْلِيَاءَ إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فحبطت أعمالهم فلا نقيم لهم يوم القيامة وزنا ذلك جزاؤهم جهنم بما كفروا واتخذوا آياتي ورسلي هزوا ملون كرين نگتوان ادنا ප්‍රතික්ෂේප කරන්නන් ඇතමෙකුගෙන් ඇතමෙකුට රළමින් නැගිටින්නට හරින්නෙමු. තවද සූර් හොර නෑව පිමිනු ලබන්නේය. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරවන්නෙමු. තවද එදින සත්‍යය ප්‍රතික්ෂේප කළ අයට නිරය විදහා පාන්නෙමු. ඔවුන් කවරෙකුනම් මාගේ අනුශාසනය ගැන ඔවුන්ගේ ඇස් පටලයන් වැසී සිටියාවුද ශ්‍රවණය කරන්නට ශක්තිය නැතිව සිටියා වූද අය වෙති. මාහැර මාගේ ගැත්තන් තමන්ගේ ආරක්ෂකයින් බවට පත් කරගත හැකියයි ප්‍රතික්ෂේප කරන්නන් සිතුවාද? ප්‍රතික්ෂේප කරන්නන්ගේ ආගන්තුක සත්කාරයට නිරය අපි සැබවින්ම සූදානම් කර තිබෙමු. ක්‍රියාවන්ගෙන් අතිශයින් පරාජිත වූවෝ කවුරුහුදැයි අපි නුඹලාට දන්වන්නෙමුදැයි නබි මුහම්මද් අසව. ඔවුහු කවරහුදැයි නම් ලෞකික ජීවිතයේදී තමන්ගේ සෑම කටයුත්තක්ම නොමගට යොමු වී සිටින අය වෙති. ඒත් තමන් යහකම් කරන්නේයයි ඔවුහු සිතූහ. තවද ඔවුහු තමන්ගේ පරමාධිපතිගේ ආයාත් එනම් සංඥා හා වදන්ද ඔහු සම්මුඛ වීමද ප්‍රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු ක්‍රියාවන් නිෂ්ඵල වන්නේය. තවද කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු. එසේය ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මගේ ආයාත් එනම් සංඥා සහ වදන්ද මාගේ රසූල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ පළවිපාකය නිරය වේ. إن الذين آمنوا وعملوا الصالحات كانت لهم جنات الفردوس نزلا خالدين فيها لا يبغون عنها حولا قل لو كان البحر مدادا لكلمات ربي لنفذ البحر قبل أن تنفد كلمات ربي فَذَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا විශ්වාස කොට දැහැමි කටයුතු කළ අයට සැබවින්ම ඔවුන්ගේ ආගන්තුක සත්කාර ස්ථානය පිරිදවුස් නැමැති ජන්නාවන් එනම් ස්වර්ගයන් වේ. ඔවුහු එහි සදාකල් වෙසිටි. ඒ වයින් වෙනත් යම් තැනකට යෑමට ඔවුහු ආශා නොකරති. මාගේ පරමාධිපතිගේ වදනට සමුද්‍ර ජලයම තීන්ත බවට පත් වුවද මාගේ පරමාධිපතිගේ වදන් සිඳීමට පෙර සමුද්‍රයම සිඳී යනු ඇත. එවැනි සමුද්‍රයක් අපි උදව්වට ගෙන ආවද යනුවෙන් නබි මුහම්මද් පවසව්. මා නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවියා එකම දෙවියෙකු පමණක් බව මට හෙළිදරව් කරනු ලැබ ඇත. එම නිසා තම පරමාධිපති මුණ ගැසීමට බලාපොරොත්තු වන අය දැහැමි ක්‍රියාවන් කළ යුතුය. තවද තම පරමාධිපති නැමදීමේදී කිසිවෙකු ආදේශ නොකළ යුතුයයි නබි මුහම්මද් පවසව්.